بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් لم يكن الذين كفروا من أهل الكتاب والمشركين منفكين حتى تأتيهم البينة رسول من الله يتلو صحفا مطهرة فيها كتب قيمة وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةُ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حنفاء ويقيموا الصلاة ويؤتوا الزكاة وذلك دين القيمة පුස්තකලත් ජනයා හා ආදේශකයන් අතර වූ ප්‍රතික්ෂේපකයෝ තමා වෙත පැහැදිලි සාධකයක් පැමිණියතුරු තමා ක්‍රියාදහමෙන් සිට ඉවත් නොවන අය නොඌහ මෙම පැහැදිලි සාධකයන් අල්ලාහ් වෙතින් පැමිණු පවිත්‍ර වූ පුස්තකය පාරායනය කරන්නා වූ එම දූතයාය. එහි එනම් පුස්තකයන්හි යහමගට යොමු කරන්නා වූ නීති අඩංගුවන්නේය. තමන් හට පැහැදිලි සාධක පැමිණි පසුව මිස පුස්තකලත් ජනයා මුස්ලිම්වරුන්ගෙන් වෙන් වී නොගියෝය. අල්ලාහ්ට පමණක් පවිත්‍ර සිතින් ඔහුට පමණක් අවනත වී අකලංකභාවයෙන් අනිකුත් විශ්වාසවලින් ඈත් වී ඔහුට නැමදිය යුතුයයිද සලාතේ ස්ථාපිත කිරීමටද සකාත් දීමටද මිස ඔව්හු අනකල නොලැබුවය ඍජු මගවනුයේ මෙයයි ඉන්නල් ලදීන කෆරූ මින් අහ්ලිල් කිතාබි වල් මුෂ්රිකීන ෆී නාරි ජහන්නම ඛාලිදීන ෆීහා أولئك هم شر البرية إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية جزاؤهم عند ربهم جنات عدن تجري من تحتها الأنهار خالدين فيها أبدا رضي الله عنهم ورضوا عنه ذلك لمن خشي ربه سببින්ම أهل الكتاب වරුන් එනම් පුස්තකල ජනයා හා ආදේශකයන් අතර වූ ප්‍රතික්ෂේපකයෝ නිරයේ වූ ගින්නේ සිටිති ඔව්හුමය මෙවීම අතුරින් දුෂ්ටයෝ වන්නේ සැබවින්ම විශ්වාස කළ පුද්ගලයන් හා යහපත් දේ තම ජීවිතයටගෙන ක්‍රියා කළ පුද්ගලයන් ඔව්හුමය මෙවීම අතුරින් ශ්‍රේෂ්ඨයෝ වන්නේ අල්ලාහ් ඉදිරියේ ඔවුන්ගේ ප්‍රතිඵල වන්නේ ස්වර්ග උයන්ය එහි පහලින් ගංගා ගලා බසි ඔව්හු එහි සදාකල් රැසින්නෝ වෙති අල්ලාහ් ඔවුන් පිළිගත්තේය ඔව්හුද ඔහු පිළිගත්තෝය මෙය තම පරමාධිපතියාට බිය බැතිමත් වන අයට හිමිය